بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් عما يتساءلون عن النبأ العظيم الذي هم فيه مختلفون كلا سيعلمون ثم كلا سيعلمون ألم نجعل الأرض مهادا والجبال أوتادا وخلقناكم أزواجا وجعلنا نومكم سباتا وجعلنا الليل لباسا وجعلنا النهار معاشا ඔව්, එකිනෙකා විමසා ගනුයේ කුමක් පිළිබඳවද? බාර දූර පුවතවන අවසාන දිනය පිළිබඳවද? එය කුමක්දයක්? ඔවුන් ඒ පිළිබඳව විවිධ අදහස් වලින් යුත් අය වන්නාහ. එසේ නොව, ඔවුන් මෙසේ හැසිරීමෙන් අවධානමින් සිටිය යුතුය යන්න ඔවුන් මනවින් වටහා ගනි. පසුව එසේ නොව, ඔවුන් මනවින් වටහා ගනි. අපි පොළොතලය ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙස නිර්මාණය නොකලෙමුද? තවද කඳු කූඤ්ඤ ලෙස අපි නිර්මාණය නොකලෙමුද? නුඹලා ජෝඩු වශයෙන් අපි මෙව්වෙමු. නුඹලාගේ වෙහෙස නිවා දමන ආශ්වාදයක් වශයෙන් නුඹලාගේ නිින්ද අපි ඇති කලෙමු. තවද රාත්‍රිය වස්ත්‍රයක් ලෙස ඇති කලෙමු. තවද දහවල ජීවනෝපාය උපයා ගැනීමේ කාලය ලෙස අපි ඇති කලෙමු. وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا وَجَنَّاتٍ أَلْفَافًا නුඹලාට ඉහලින් ශක්තිමත් අහස් හතක් නිර්මාණය කළෙමු. ඊතා ප්‍රබල දීප්තියෙන් හා තාපයෙන් යුත් පහනක්, එනම් සූර්යයා නිර්මාණය කළෙමු. ධාන්‍ය හා පැලෑටිද, එකිනෙක වෙලී ඇති ගස්කොළ සහිත වතුද පිට කිරීම පිණිස අධික ලෙස හැලෙන්නා වූ ජලය අපි වැහි වලාකුළු වලින් පහළ කළෙමු. يوم الفصل كان ميقاتا يوم ينفخ في الصور فتأتون أفواجا وفتحت السماء فكانت أبوابا وسيرت الجبال فكانت سرابا إن جهنم كانت مرصادا للطاغين مآبا لابثين فيها أحقابا لا يذوقون فيها بردا ولا شرابا إلا حميما وغساقا جزاء وفاقا إنهم كانوا لا يرجون حسابا وكذبوا بآياتنا كذابا وكل شيء أحصيناه كتابا فذوقوا فلن نزيدكم إلا عذابا سببين ما تر ونشة دينيه كالي كالين ما الله بسن نيم كراته සූර් නලාව පිඹිනු ලබන දිනෙහි නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත. අහස විවෘත වනු ලැබ එය දොරවල් බවට පත්වෙනු ඇත. කඳු ඉවත් කරනු ලැබ මිරිඟුවක්සේ දිස්වනු ඇත. සැබවින්ම නිරය අපරාධකරුවන්ගේ පැමිණීම මහත් බලාපොරොත්තුවෙන් බලා සිටින ස්ථානයකි. සීමාව ඉක්මවා ගියවුන් වන අපරාධකරුවන් සඳහා වූ නැවත පැමිණෙන ස්ථානයයි. ඔවුහු එහි යුග ගණනාවක් රැඳී සිටිති. අධික උණු කළ ජලය හා නිරයෙහි වෙසෙන්නන්ගේ ශරීරයෙන් ගලනා සැරව හැර ඔවුහු එහි සිසිලක් හෝ පැන් කිසිවක් රස විඳින්නේ නැත. ඉහත සඳහන් වූ දඩුවම් ඔවුන්ගේ ක්‍රියාවන්ට ඉතාමත් සුදුසු ප්‍රතිඵල වේ. සැබවින්ම ඔවුහු එදින අල්ලාහ් විසින් සිදු කරනු ලබන පරීක්ෂණය බලාපොරොත්තු නොවි විශ්වාස නොකර සිටියෝය. තවද අපගේ සාධකයන් තරයේ ප්‍රතික්ෂේප කළෝය. සෑම වස්තුවක්ම ලිඛිතව සංඛ්‍යා ලේඛනගත කර තිබුවෙමු. ඒ නිසා දඩුවමේ රස විඳිව්. දඩුවම මිස අප නුඹලාට වෙන කිසිවක් වැඩි නොකරන්නෙමු. ان للمتقين مفازا حدائق واعنابا وكواعب اترابا وكاسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا سببين ما بيبتي متون حتى جايغراهنية එනම් ජයග්‍රාහික ස්ථානයට. ජයග්‍රාහික ස්ථානය යනු උයන්හා විවිධාකාර රසැති මිදිද වටකුරු නෙරාගිය පියයුරු වලින් යුත් සම වයසැති කාන්තාවන්ද මත්පැන් පිරුණු භාජන දැට එහි පුහු වචන හා අසත්‍ය දෑ ඔවුහු නොසවන් දෙති. මේ සියල්ල නුඹගේ පරමාධිපති ආනන්ගේ පිරිනැමීමක් වශයෙන් හා යහපත් ක්‍රියාවන්ට සරිලනසේ සැකසුණු පරිත්‍යාගයක් වශයෙන් පිරිනමන ලද්දකි. නුඹේ පරමාධිපති ආනන් කෙසේදයක් ඔහු අහස් හා මහ පොළොවේහිද ඒ දෙක අතර ඇති දේවල්හිද හිමිකරු වූ අසමසම කරුණාන්විතය. ඔවුහු ඔහු අමතා මුහුණට මුහුණලා කතා කිරීමට ශක්තිය නොදරන්නෝය. يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا ذلك اليوم الحق فمن شاء اتخذ إلى ربه مآبا إنا أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا إدين آتمي نمتي جبريل ها ملك ورن پلگسي نگي ستتي آسما سما کرنان ويتيا කවරෙකුට අවසර දුන්නේද තවද කවරෙකු නිවැරදි දේ පවසන්නේද ඔව් හැර වෙන කිසිවෙකු කතා නොකරති. එම දිනය සැබෑවකි. එම නිසා කවරෙකු කැමතේද ඔහු තම පරමාධිපති ආනන් වෙත වූ මග සකසා ගනිත්වා. සැබවින්ම සමීපයෙන් තිබෙන දඩුවම පිළිබඳව නුඹලාට අපි අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කොට සිදු කළ දේ දැක බලා ගනී. තවද අහෝ මා මෙලොව පසක් ලෙස පත් නොවූයෙම්දැයි ප්‍රතික්ෂේපකයා පවසනු ඇත.